දේශනාව හැම දිනාගේම සිතෙහි අභිවෘද්ධිය පිණිස, සතියෙහි දියුණුව පිණිස, සමාධියෙහි දියුණුව පිණිස හේතු වේවා. අපි ඊයේ මේ මූලීය පග්ගුණ කියන සූත්‍රය මම විස්තර කරලා දුන්නා. අපි අදත් ඒ සූත්‍රයම කෙටියෙන් යම් තරමක් සාකච්ඡා කරමු. සවැත්නුවර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා රඹයා දේශනා කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා, චත්තාරෝ මේ භික්කවේ ආහාරා භූතානං වා සත්තානං වා තිතියා සම්භවේසීනං වා අනුග්‍රහාය කතමේ චත්තාරෝ. මහණෙනි, ආහාර හතරක් තිබෙනවා. භූතය, භූතාව හටගත්තා වූ සත්‍යයන්ගේ, සම්භවී සේවා හට ගැනීමක් බලාපොරොත්තු වෙන සත්‍යයන්ටත් උපකාරය පිණිස මහණෙනි ආහාර හතරක් තිබෙනවා. කතමේ චත්තාරෝ, මහණෙනි මොනෝද මේ ආහාර හතර? කබලීකාකාරෝ ආහාරා ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා තතියා විඤ්ඤාණං චතුත්තං. මහණෙනි ආහාර හතරක් තිබෙනවා. මේ හටගත්තා වූ සත්‍යයන්ගේ හට ගැනීමක් නැත්නම් ඉපදීමක් පහළවීමක් බලාපොරොත්තු වෙන සත්‍යයන්ගේ අනුග්‍රහය පිණිස. මහණෙනිය ආහාර හතර මොනවද? කබලින්කාකාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා මෙහෙම ආහාර හතර භාග්‍යවතුන් වහන්සේ දක්වන්ට යෙදුණා. උට මේ කබලීකාකාර ආහාරයෙන් තමයි මේ මිනිස්සේ කැටියට ගත්තොත් එහෙම මේ මෞකුසක් තුල පහළ වුණා වූ සත්වයා මේ දක්වාම උස්මහත් වෙලා ලොකු මහත් වෙලා හැදුනේ මේ කබලීකාකාර ආහාරයේ හේතු කොටගෙන. මේ ශරීරය පවතින්නේ මේ කබලීකාකාර ආහාරය උපකාරී කරගෙන. නිසා භාග්‍යවතුන් වහන්සේ මෙහි දක්වනවා කබලීකාකාර ආහාරය, මේ හපල කන දේවල් ආදිය. ඒ වගේම ඕලාරිකෝ වා සුකුමෝ වා. මෙතන ඕලාරික කියලා කියන්නේ මේ පිටි කරල වල පිටි ආදී වශයෙන් වළඳන දේවල්, දීර ආදී වශයෙන් වළඳන දේවල්. මෙන්න මේ ඕලාරික සුකුම ආදී වශයෙන් බෙදෙනවා. එතකොට මේ ආහාර හතරෙන් තුරව සත්වයේ පුද්ගලයේ දක්වන්න පුළුවන් කමක් නැහැ. ඉපදීමක්, හට ගැනීමක්, පහළවීමක්, ගමනක් දක්වන්න පුළුවන් කමක් නැහැ මේ සංසාරයේ තුල මේ ආහාර හතරින් තොරව. එතකොට දැන් අපි හැම දිනාටමත් මේ කබඩීකාකාර ආහාරය උපකාරී වෙනවා කුමක් සඳහාද? මේ ශරීරයාගේ පැවැත්ම සඳහා. මේ ශරීරයාගේ පැවැත්ම නිසාවෙන් මේ ස්පර්ශ ආයතන පවතිනවා. ශරීරය මොන මොහොතක හෝ මේ මහ පොළොව මතට වැටුනොත් නැත්නම් මේ ශරීරය ආයුෂ්මාච විඥාන මේ ශරීරයේ නැත්නම් මේ ස්පර්ශ ආයතනයන් වලට මේ භවය තුල පැවැත්මක් නැති වෙලා යනවා. ඒ නිසා මේ ශරීරය උපකාරී වෙනවා කුමක් සඳහාද? මේ ස්පර්ශ ආයතනය පවත්වා ගැනීම සඳහා. එතකොට මෙන්න මේ ආහාරය තමයි පළවෙනි ආහාරය, කබලීකාකාර ආහාරය. ඒ කබලීකාකාර ආහාරයේ හේතුවෙන් පස්ස ආහාරය සිද්ධ වෙනවා. ස්පර්ශ ආයතනය පහළ වෙනවා. ස්පර්ශ ආයතන හයක් තිබෙනවා. ඇසත් එක්ක චක්කු සම්පස්සය පහළ වෙනවා. කනත් එක්ක සුවත සම්පස්සය පහළ වෙනවා. නහසයත් එක්ක ඝාන සම්පස්සය පහළ වෙනවා. දිවත් එක්ක ජීවහා සම්පස්සය පහළ වෙනවා. කයත් එක්ක කාය සම්පස්සය පහළ වෙනවා. මනසත් එක්ක මනෝ සම්පස්සය පහළ වෙනවා. මෙන්න මේ ආදී වශයෙන් ස්පර්ශ ආයතන හයක් තිබෙනවා. මේ ස්පර්ශ ආයතන හය පවතින්නේ මෙන්න මේ කබලීකාකාර ආහාරය උපකාරී කරගෙන, හේතු කරගෙන, උදව් කරගෙන. එතකොට තව ආහාරයක් පවතිනවා. ඒ තමයි මනෝ සංචේතනා කියලා කියන්නේ. මේ මනෝ සංචේතන ආහාරය පවතින්නේ මේ ස්පර්ශ ආහාරය හේතු කරගෙන. මනෝ සංචේතනා කියලා කිව්වේ සිතුවිලි කියන දේ. සිතුවිලි වලට අපි භාවනා කරනකොට නොයෙකුත් සිතුවිලි ගලාගෙන එනවා. ඒ අපි එහා වහගෙන හිටියත් කන් දෙකට අවධානය යොමු නොකළත්, මේ නහසයට අවධානය යොමු නොකළත්, දිවට අවධානය යොමු නොකළත්, ශරීරයට අවධානය යොමු නොකළත්, ස්වභාවයේ වශයෙන්ම මන ධම්මත් එක්ක ස්වභාවයේ වශයෙන්ම එක්වෙනවා. ඒ නිසාවෙන් බොහෝ සිතුවිලි මනෝ සංචේතන ඇති වෙනවා. මෙන්න මේ මනෝ සංචේතනවලට උපකාරය තමයි අර පස්ස ආහාරය. ඒ හේතුවෙන් තමයි මේ මනෝ සංචේතන ආහාර පවතින්නේ. ඊළඟට ආහාරයක් දක්වන විඥාන ආහාර. ඒ විඥාන ආහාරයට උපකාර වෙන්නේ මේ මනෝ සංචේතන ආහාරය. ඔන්න ඔය ආදී වශයෙන් මේ ආහාර හතර එකට එකක් උපකාර කරමින් මේ සත්‍යය සසර පුරාවටම ඇවිද්දවනවා, උපදවනවා, දිරා යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් කරනවා. එතකොට මේ සත්‍යයගේ පැවැත්ම පිණිස, සසර ගමන පිණිස මේ චතුරාහාරය උපකාරී වෙනවා. රහත් වූ බුදුන් වූ පසේ බුදුන් වූ යාරිහත්යේ පසක් නොකළ සියලු දෙනාම මෙන්න මේ චතුරාහාරයේහි අවිද්‍යාව සහිතයි. කබලීකාකාර ආහාරයේ, පස් ආහාරයේ, මනෝ සංචේතන ආහාරයේ, විඥාන ආහාරයේ කියන මේ ආහාරයන්හි අවිද්‍යාවෙන් යුක්තයි. එතකොට මෙන්න මේ විදිහට ආහාර හතරක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා උන්වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ සත්වයන්ගේ පැවැත්ම පිණිස මහණෙනි මේ ආහාර හතර හේතු වෙනවා. මෙතන හිටියා ස්වාමින් වහන්සේ නමක් මෝලීය පග්ගුණ කියලා. මේ ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් භගවන්තං ඒතද වෝච භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කියනවා. කෝනුකෝ බන්තේ විඤ්ඤාණාහාරං ආහාරේ තීති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කවරෙකු විසින්, මේ වචනය හොඳට මනසිකාර කරන්නට, කවරෙකු විසින් කෝනුකෝ බන්තේ විඤ්ඤාණාහාරං ආහාරේ තීති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කවරෙකු විසින්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කවරෙකු විසින්, මේ වචනය හොඳට සිහියට ගන්නට, විඤ්ඤාණාහාරං ආහරෝති. කවරෙකු විසින් මේ විඤ්ඤාණාහාරය ආහාරයට ගන්නවද? භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි කවරෙකු විසින් මේ විඤ්ඤාණ ආහාරය ආහාරයට ගන්නවද කියලා. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා, නොකල්ලෝ පඤ්ඤෝති භගවා අවෝච. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ප්‍රශ්නය යුක්ත වෙන්නේ නැහැ. ප්‍රශ්නය සුදුසු වෙන්නේ නැහැ. ඇයි මේ සුදුසු වෙන්නේ නැත්තේ? ඒ ස්වාමීන් වහන්සේ ඇහුවේ, ස්වාමීනි කවරෙකු විසින්, එහෙම කියනකොටම පුද්ගලයෙක් සත්වයෙක් පැනවෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා, මේ ප්‍රශ්නය යුක්ත වෙන්නේ නැහැ, සුදුසු වෙන්නේ නැහැ. ඉන් අනතුරුව මේ ස්වාමීන් වහන්සේ අහනවා, භගවා වූච ආහාරේතිති අහං වදාමි. මම ආහාරයට ගන්න කෙනෙක් පණවන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළායින් පසුව මේ ස්වාමීන් වහන්සේ අහනවා, ආහාරේතිති චාහං වදෙයන් තත්‍රස්ස කල්වෝ පඤ්ඤෝ කෝණුකෝ බන්තේ ආහාරෝ තීතිති ඒවං චාහං වදාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ආහාරයට කවරෙකු විසින් මේ විඤ්ඤාණ ආහාරය ගනු ලැබනවද කියලා ඇහුවොත්, එතෙදි ප්‍රශ්නයක් එනවා, කවරෙකු විසින් මේ විඤ්ඤාණය ආහාරයට ගන්නවද කියලා. මම ඒවං මං අවදන්තං යෝ ඒවං පුච්චෙය. මම එහෙම ප්‍රකාශ කරන්නේ නෑ ස්වාමීනි, නමුත් කෙනෙකුට මේ විදිහට අහන්න පුළුවන්. කිස්සනුකෝ බන්තේ විඤ්ඤාණාහාරෝති ඒස කල්වෝ පඤ්ඤෝ. ස්වාමීනි කෙනෙකුට අහන්න පුළුවන්, කුමක් හේතුවෙන් මේ විඤ්ඤාණාහාරය පවතිනවද කියලා. ඒ ප්‍රශ්නය යුක්තයි භාග්‍යවතුන් වහන්සේ. එහෙම ඇහුවොත් මේ විසඳන්නේ කොහොමද? විඤ්ඤාණාහාර తත්‍ර කල්යම් ව්‍යාකරණං විඤ්ඤාණාහාරෝ ආයතිම් පුනබ්බව නිබ්බත්තියා පච්චේයෝ. මේ විඤ්ඤාණාහාරය හේතු වෙනවා කුමක් සඳහාද? පුනබ්බවය ඇති කිරීම සඳහා, නැවත උපතක් ඇති කිරීම සඳහා මේ විඤ්ඤාණ ආහාරය හේතු වෙනවා. తస్మిం భూతే ఏ విజ్ఞానయ పహలునాయిం పసువ సతి సలాయతన ఆయతన 6 పహల වෙනවා. సలాయతన పచ్చయ పస్సూతి సలా ఆయతన 6 పహలునా అసకన నాసే దివ శరీరయ మనస కియన මේ ආයතන 6 පහළ වුණාම ඒ හේතුවෙන් ස්පර්ශය ඇති වෙනවා කියලා తත්‍ර කල්ලං ව්‍යාකරණං මෙන්න මේ විදිහට විසඳීම සුදුසුයි. දැන් විඥානය කවරෙකු විසින් ආහාරයට ගන්නවද කියලා වහම භාග්‍යවතුන් වහන්සේ කියනවා යුක්ත වෙන්නේ නැහැ. සාමීන් වහන්සේ අහනවා එහෙනම් සාමීන් කෙනෙක් අහන්න පුළුවන් කුමක් හේතුවෙන් මේ විඥානය පවතිනවද කියලා. එහෙම වුණොත් මේක විසඳන්නේ කොහොමද? විඥානය පුනබ්භවය ඇති කරනවා, පුනබ්භවයට හේතු වෙනවා. ඒ පුනබ්භවය තස්මින් භූතේ පුනබ්භවය හටගත්තාම පහළ වුණාම සති සලායතන ආයතන 6 පහළ වෙනවා. සලායතන පච්චය පස්සෝති. මේ සලායතන පහළ වුණාම ස්පර්ශය, ඒ හේතුවෙන් ස්පර්ශය ඇති වෙනවා. කෝනුකෝ බන්තේ පුසති නොකල්ලෝ පඤ්ඤෝති භගවා වූච. මේ විදිහට මේ සාමීන් වහන්සේ අහනෝ සාමීනි භාග්‍යවතුන් වහන්ස කෝනුකෝ බන්තේ පුසතිති නොකල්ලෝ පඤ්ඤෝති භගවා වූච. මේ ස්පර්ශය කවරෙකු විසින් ආහාරයට ගන්නවද කියලා ඇහුවොත් මම කවරෙකු විසින් ආහාරයට ගන්නවද කියලා ඇහුවොත් මම එහෙම පණවන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ ඒ යුක්ත නොවේ කියලා කියපු නිසා. නමුත් කෙනෙකුට අහන්න පුළුවන් කිම් පච්චයානුකෝ බන්තේ පස්සෝති ඒස කල්හෝ පඤ්ඤෝ. මේ ස්පර්ශය කුමක් හේතුවෙන් පවතිනවද කියලා අහන්න පුළුවන්. එහෙම වුණොත් කොහොමද මේක විසඳන්නේ? తත්‍ර කල්යම් ව්‍යාකරණං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. මේ ස්පර්ශය සලායතන හේතුවෙන් මේ ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශයේ හේතුවෙන් පස්සපච්චා වේදනා, වේදනා උපදිනව කියලා මේ විදිහට විසඳීම සුදුසුයි. එහෙම විදිහට අහනවා. එතකොට වේදනාව කුමක් හේතුවෙන් හටගන්නවද? භාග්‍යවතුන් වහන්සේ විසඳනවා. වේදනාව වේදනාව කුමක් හේතුවෙන් හටගන්නවද? කියලා කෙනෙකුට අහන්න පුළුවන් කුමක් හේතුවෙන් පවතිනවද කියලා. එහෙම වුණොත් මේක විසඳන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා වේදනාත් ඒසෝ කල්හෝ පඤ්ඤෝ తත්‍ර කල්යම් ව්‍යාකරණ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා. මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා, වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා මෙහෙම විසඳීම සුදුසුයි. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කෙනෙකුට අහන්න පුළුවන් මේ තණ්හාව කුමක් නිසා පවතිනවද කියලා. එහෙම වුණොත් කොහොමද ඒක විසඳන්නේ? වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානන්ති තී ඒස කල්හෝ පඤ්ඤෝ తත්‍ර කල්යම් ව්‍යාකරණං. මෙන්න මේ විදිහට විසඳීම සුදුසුයි. වේදනාව නිසා තණ්හාව හටගන්නවා, තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා කියලා මේ විදිහට විසඳීම සුදුසුයි. මේ ස්වාමීන් වහන්සේ අහනෝ භාග්‍යවතුන් වහන්ස එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මේ උපාදානය කුමක් නිසා පවතිනවද? තත්ත කල්යම් ව්‍යාකරණං තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ යොමීතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. තණ්හාව නිසා උපාදානිය පහළ වෙනවා, උපාදාන නිය නිසා භවය පහළ වෙනවා කියලා මේ විදිහට විසඳීම සුදුසුයි. අපි දැන් මේ ඊයේ අපි සාකච්ඡා කළා ඉගෙන ගත්තා. මෙතන දැන් මේ ස්වාමීන් වහන්සේ අහන්නේ කවරෙකු විසින් මේ විඥාණය ආහාරයට ගනුන් ලබනවද කියලා. භාග්‍යවත් වහන්සේ ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි? ඇයි ඒ වැරදි? සත්වයෙක් පුද්ගලයෙක් පැනවෙනවා. එහෙනම් උන්වහන්සේ ඊට පස්සේ අහනවා, එහෙනම් මේ විඥාණය කුමක් නිසා පවතිනවද? එහෙම අහන්න පුළුවන්. එහෙම වුවොත් භාග්‍යවත් උන්වහන්සේ කියනවා මෙන්න මේ විදිහට විසඳීම සුදුසුයි. කොහොමද? කොහොම විසඳීමද සුදුසු? මේ විඥාණය මොකක් නිසා පවතිනවද? ස්පර්ශය නිසා මේ වේදනාව මේ විඥාණය පවතිනවා. මේ විදිහට විසඳීම සුදුසුයි. දැන් අපි මේ ඉගෙන ගන්න ඕන මේ පටිච්ච සමුප්පාදය. දැන් අපි ඉගෙන ගත්තා මුලින්ම අපි මුලින් ඉගෙන ගත්තා තණ්හාව, ඊළඟට ඉගෙන ගත්තා වේදනාව, ස්පර්ශය, සලආයතන, නාම රූප, විඥාන, සංඛාර, අවිද්‍යාව කියලා මෙහෙම ඉගෙන ගත්තනේ. ආ. එතකොට මෙන්න මේ තණ්හාව ඇති වෙන්නේ මෙන්න මේ තණ්හා, වේදනා, පස්ස, සලආයතන, ඒ වගේම නාම රූප, සංඛාර, අවිද්‍යාව කියන මේ වැති වෙන්නේ කුමක් නොදන්නා කමින්ද? අවිද්‍යාව කියලා කියන්නේම මෙන්න මේ ආහාර හතරේ. මොන ආහාර හතරේද? මේ කබලින්කාකාර ආහාරයේ ස්වභාවය, යථා ස්වභාවය දන්නේ නැති කම නිසා. මේ ස්පර්ශ ආහාරය දැන් අපිට භාවනා කරනවානේ. භාවනා කරනකොට දැන් අපිට නොයෙකුත් ස්පර්ශයන් දැනෙනවා. එහෙම දැනෙනවද? ඔව්. කකුලේ අමාරුව දැනෙන, කොන්දේ අමාරුව දැනෙන. ඒ මොනවද? ඒ ආහාරය. ඒක දැනෙනකොට මොනවද ඇති වෙන්නේ? ඒ වේදනාව ඇති වෙනකොට මොනවද? මනෝ සංචේතන ඇති වෙනවා. දැන් මම කියුවේ කෙනෙක් සක්මන් කරනවා. දැන් සක්මන් කරනකොට අවුව පායනවා. අවුව වැටෙනවා. එයා ඒ ටිකේ යන්නේ සක්මන් දැන් කර කර ඉන්නවා. එතකොට අවුව වැටෙනකොටම අවුව වැටුනහම එයා දැන් මේ සක්මනේ ඉන්නේ. හැබැයි එයා ඉතුරු ටික යන්නේ. ඇයි? අවුව නිසා. ඒ සිතුවිල්ල පහළ වෙනකොටම එතන මම පහළ වෙලා ඉවරයි. කාට දවුව වැටෙන්නේ? ඉන්නේ වගේ. එතකොට මේ මොකක් නිසාද ඒ සිතුවිල්ල පහළ වුනේ? ස්පර්ශය. මට මේක මේ අවුව ස්පර්ශය. එතකොට ශරීරය අපි අල්ලගෙන මම කියලා අල්ලුවා. එහෙම නැදාලි භාවනා කරනකොට වේදනාව දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? සිතුවිලි පහළ වෙනවා. කොච්චර කිව්වත් මේ ගැටීම නිසා, මේවා ඒ තදවීම නිසා, මේ ශරීරය කියන්නේ සුද්ධාෂ්ටක වලින් හැදිච්ච එකක්. මේවකේ තදවීම නිසා, හිරවීම නිසා මේ වේදනාව පවතිනවා. මේ වේදනාව මගේ නෙවෙයි කියලා කොච්චර හිතුවා එහෙම හිතන්න ඕන. එහෙම හිතලා සිහිය මොකටද ගන්න ඕන? තමන්ගේ කර්මස්ථානයට ගන්නවා. හැබැයි අපි මොකද කරන්නේ? ටික වෙලාවක් ඉන්නවා, ඉන්න බෑ. ඒ ටික වෙලාව ඒතර කකුල දිගාරි. ඉදිගාරිනකොටම කාගේ කකුල දිගාරි? මගේ කකුල දිගාරි. ඒ නිසා ඉරියව්වක් එක විදිහට පැවැත්වීම බොහොම වටිනවා. ඒතර එහෙම දිගාරින් අවශ්‍ය නම් කිනෙකුට ඒක සිහියෙන් කරන්න ඕන. කොහොමද කරන්නේ? මේක මගේ සමාධියට, සිතේ දියුණුවට බාධාවක් මේ වේදනාව. එතකොට ඒ නිසා මේක මම සිහියේ ටිකක් මේ වේදනාව, මේ ගැටීම බුරුල් කරනවා කියලා සිහියෙන් කරන්න ඕන. එහෙම සිහියෙන් කරලා අර කර්මස්ථානයට ආපහු හිත ගන්න ඕන. එතකොට ආපහු වේදනාව දැනන උපරිමම අපි උත්සාහ කරන්න ඕන මොකද්ද? පුළුවන් තරම් අර වේදනාව දැනෙද්දී ඒ වේදනාව තුළ මොකක් දකින්නද? අනාත්ම ස්වභාවය. ඒ කියන්නේ මේ වේදනාව ඇති වෙනකොටම හිතෙන්නේ මොකද්ද? මගේ කකුල රිදෙනවා. මේක ඒ වේදනාව මමද කියලා, මගේද කියලා බුද්ධියෙන්, සතියෙන්, සිහියෙන් හොයන්න ඕන. එතකොට ඒ වේදනාවේ ඒකේ වේදනාව තුළ මම නැති බව, ඒක මගේ නොවන බව, ඒ මම නොවන බව ඒ වේදනාවත් එක්ක අවබෝධ කරගන්න ඕන. එතකොට ටිකක් අයිට වැඩිය වෙලාවක් තමන්ගේ ඉරියව්ව පවත්ව ගන්න පුළුවන් වෙනවා. හොඳයි. එතකොට අපි කිව්වා මෙන්න මේ ආහාර හතර. කබලින්කාකාර ආහාරේ යථා ස්වභාවය දන්නේ දන්නවනම් කවුරු හෝ මේ ස්පර්ශ ආහාරේ යථා ස්වභාවය දන්නවනම්, මේ මනෝ සංචේතන ආහාරේ යථා ස්වභාවය දන්නවනම්, විඥාන ආහාරේ යථා ස්වභාවය දන්නවනම් මේ සත්‍යයේ සංසාර ගමන නතර වෙනවා, අවිද්‍යාව දුර වෙලා යනවා. එතකොට මේ පස් ආහාරය මේ සමහර වෙලාවට ස්පර්ශය ඇහත් එක්ක පවතිනවා, කනත් එක්ක පවතිනවා. මේ ආදී වශයෙන් මේ ස්පර්ශයද විපරිණාමයට පත් වෙන සුළු, වෙනස් වෙන සුළු. ඒ වුණාට අපිට සිතුවිල්ලක් ආවහම අපිට හිතෙන්නේ මේ සිතුවිල්ල මමයි හිතන්නේ. මේ සිතුවිල්ල හිතෙන්නේම මම කියන සංකල්පය තුළ. ඒ නිසා ඒ මොකද මේ ආහාර හතර පිරිසිඳ නොදකින නිසා. ඉතින් බුදුහාමුදුරුව සඳහන් කරනවා මහණෙනි මෙන්න මේ ආහාර හතරම කින් නිදාන, කින් සමුදය, කින් පබව. මේ ආහාර හතර මොන ආහාර හතරද? කබලින්කාකාර ආහාරත්, මේ ස්පර්ශ ආහාරත්, මනෝ සංචේතන ආහාරත්, විඥාන ආහාරත් කියන මේ ආහාර හතරම කුමක් නිදාන කරගෙනද තියෙන්නේ? තෘස් තණ්හා නිදානා. කුමක් නිදාන කරගෙනද? තණ්හාව නිදාන කරගෙන. ඒක තණ්හා විපුතුනේ මොකක් අවිද්‍යාව නිසාද? මේ ආහාර හතරේ අවිද්‍යාව නිසා. එතකොට ඒ තණ්හාව කුමක් නිදාන් කරගෙන ඉන්නවද? තණ්හාව වේදනාව නිදාන් කරගෙන ඉන්නවා. වේදනාව කුමක් නිදාන් කරගෙන ඉන්නවද? වේදනාව ස්පර්ශය නිදාන් කරගෙන ඉන්නවා. ස්පර්ශය කුමක් නිදාන් කරගෙන ඉන්නවද? ස්පර්ශය ආයතන 6 නිදාන් කරගෙන ඉන්නවා. ආයතන 6 කුමක් නිදාන් කරගෙන ඉන්නවද? නාම රූප නිදාන් කරගෙන ඉන්නවා. නාම රූප කුමක් නිදාන් කරගෙන ඉන්නවද? නාම රූප විඥානේ නිදාන් කරගෙන ඉන්නවා. විඥානේ කුමක් නිදාන් කරගෙන ඉන්නවද? විඥානය මොනවද නිදාන් කරගෙන ඉන්නේ? සංකාර නිදාන් කරගෙන ඉන්නවා. සංකාර කුමක් නිදාන් කරගෙන ඉන්නවද? අවිද්‍යාව නිදාන් කරගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ නිසා තමයි මහණෙනි මම දේශනා කරන්නේ කුමක් කියලාද? අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ අවිද්‍යාව නිසා මොන අවිද්‍යාවද? දැන් අවිද්‍යාව කිව්වහම අපි දන්නව මෝහය කියලා. එතකොට මොන මෝහයද? මේ ආහාර හතරෙන් තුරව සත්‍යයක් දක්වන්න බැහැ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොන කුහේ තියෙන අවිද්‍යාවද? මෙන්න මේ ආහාර හතරේ තියෙන අවිද්‍යාව. එතකොට කෙනෙකුට මෙන්න මේ ආහාර හතරේ අවිද්‍යාව දුරු කළොත් එයාගේ දුරු වෙනව මොකද්ද? අර නිදහනේ. මොකද්ද නිදහන? තණ්හාව දුරු වෙනවා. එතකොට තණ්හාව දුරු වුණොත් මේ තණ්හාව තමයි මේ ආහාර හතරේ තියෙන තණ්හාව තමයි සත්‍යය කුමක් කියලාද ගන්න? උපාදාන කරන්නේ. උපාදාන කියන්නේ මගේ වශයෙන්, මම වශයෙන්, මගේ ආත්මය වශයෙන් ගන්න මොකද්ද? මෙන්න මේ ආහාර හතරේ තියෙන අවිද්‍යාව නිසා උපදින තෘෂ්ණාව තමයි සත්‍යය. මේ මමය, මගේය, මගේ ආත්මය කියන වශයෙන් ගන්න. ඒ නිසා ඒක ගන්නකොටම පැනවෙනවා මොකක්ද? භවයක් පැනවෙනවා. ඒ භවය පැනවෙනකොට මොනවද පැනවෙන්නේ? ඉපදීමට අවශ්‍ය කාරණා, දිරා යෑමට අවශ්‍ය කාරණා, ලෙඩවීමට අවශ්‍ය කාරණා, මරණයට පත්වීමට අවශ්‍ය කාරණා, දුක් දුම්නස් විඳීමට සියලු කාරණා පටිච්ච සමුප්පාදයෙන් උපදීනා. එතකොට අපිට මොකකින්ද මේ අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්? කුමක් දෙස බැලීමෙන්ද? ආහාර හතර දෙස බැලීමෙන්. මොකකින්ද මේ ආහාර දෙස හතර දෙහා බලන්න ඕන? ඇස් දෙකෙන්. එහෙනම් ප්‍රඥාවෙන්, සති සම්පජඤ්ඤයෙන් බලන්න. තේරුණා. එතකොට සිහි නුවණින් මේ ආහාර හතර තිය යථා එහි බැලුවමින් යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. අන්නේ යථා ස්වභාවය අවබෝධ කිරීමෙන් දුරු වෙන්නේ මොකක්ද? තෘෂ්ණාව දුරු වෙනවා. තෘෂ්ණාව දුරු වෙනවා කියලා කියන්නේ මොකක්ද දුරු වෙන්නේ? පටිච්ච සමුප්පාදය දුරු වෙනවා. නායක හාමුදුරු කර්මස්ථාන දෙනකොට ලස් වැකියක් කියන රත චක්‍රය කැරකෙන්නේම නිම්බලල්ලේ එක්තැනකින් සිටින්නාසේ කියලා එහෙම කර්මස්ථාන දෙනකොට කියනවා. හොඳට අහන්න. අන්න ඒ වගේ මේ පටිච්ච සමුප්පාදය චක්‍රය. හැබැයි අර කරත්ත රෝදේ රෝදියම් පොළොවේ හිටිනවා නෑ. අන්න ඒ වගේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය එක තැනකින් තමයි මේ සසරට සම්බන්ධ වෙලා තියෙන්නේ හැම වෙලාවකම. එතකොට ඒ කුමක් නිසාවද මේ පටිච්ච සමුප්පාදය පහළ වෙන්නේ? අන්න ආහාර හතරේ තියෙන අවිද්‍යාව නොදකින නිසාමයි. එතකොට දැන් ওই කාරණා ටික හිතේ ධාරණය කරගෙන මට ඕමනාදී සූත්‍රය විස්තර කරන්න නෙවෙයි, ඒ සූත්‍රය අපි විස්තර කළා. පුංචි සූත්‍රයක් තියෙන, ඒ සූත්‍රය ඔබට කියලා දෙන්න. අපි මේ චක්කු සූත්‍රය, මේ සූත්‍රය බොහොම වටිනවා. භාවනා කිරීමේදී යෝගිකවේ චක්කුස උපාදෝ තිති අබිනිබ්බත්තති පාතු භාවෝ දුක්ඛස්ස උපාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ. ඒක විතරයි මම විස්තර කරන්නේ, අනිත් ටික ගලප ගන්න පුළුවන් වෙනවා. යෝගිකවේ යෝභික්කවේ චක්කු සුප්පාද මහණෙනි ඇසෙහි ඉපදීම උප්පාදෝ තිති ඇසෙහි පැවැත්ම අබිනිබ්බත්ති අබිනිබ්බත්ති හට ගැනීම පාතු බාවෝ පහළවීම කුමක් හේතු දුක්ඛස්සෝ දුක්ඛස්සෝ උපාදෝ දුකෙහි ඉපදීමයි රෝගානං තිති රෝගෙහි පැවැත්මයි ජරා මරණස්ස පාතු බාවෝ ජරා මරණෙහි පහළවීමයි කියලා කියනවා. මේක තමයි වටින්නේ. දැන් අපි ආනාපාන සති කර්මස්ථානයට අපි සිහිය පිහිටුවා ගත්තාම අපිට ශබ්ද ඇහෙනවද? ඇහෙනවා. සමහර වෙලාවට ඒක අපිට අරමුණු නොකර ඉන්න පුළුවන්. සමහර වෙලාවට මොකද වෙන්නේ? ඒක අරමුණු වෙනවා. ඒක අරමුණු වුණොත් මොකද වෙන්නේ? ඒක ඔස්සේ සිතුවිලි මනෝ සංචේතන පහළ වෙනවා. මොකක්ද ස්පර්ශය? චක්කු ස්පර්ශය. දැන් ශබ්දයක් ඇහුණොත් සෝත සම්පස්සය. ඒ නිසා මොකද්ද පහළ වෙන්නේ? සෝත විඥානය පහළ වුණා. දැන් මම ඒක අරමුණු කළොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට ස්වභාවයෙන්ම අරමුණු වෙනවා. සමහර වෙලාවට අරමුණු වෙන්නේ අරමුණක් වෙන්නේ නැහැ. තමයි ආනාපාන සති කර්මස්ථානයේම සිහිය තියාගන්න පුළුවන්. මෙන්න මේ සිහිය දැන් සසරේ බය දැක්කොත් තමයි නිවනට වීරිය කරන්නේ. එහෙම නේ? අන්න ඒ වගේ මේ ඇහැ පිළිබඳව බය දැක්කොත් ඇහි තියෙන ස්වභාවයේ යථා ස්වභාවය දැක්කොත් තමයි මොකද මේ ඇහැ දුරු කරන්න වීරිය කරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන දැන් අපි කර්මස්ථානයක් වඩනවානේ මොකක් හරි. ඒ කර්මස්ථානයක් වඩනකොට දැන් අපි කන උපදිනවා. කන උපදිනවා කියන්නේ ශබ්දයක් එක්ක ශබ්ද ඇහෙනවා. අර දුවනවා දඟ මේ කරනවා වතුර සරසර ගන්න උඩින් යනවා. ඉතින් ඒක ඇහෙනවා නේ. එතකොට දොරවල් වහනවා, පුටු එහෙට මෙහෙට අදිනවා. එතකොට ඒ ශබ්ද ඇහෙනවා. ඒක අරමුණු කළොත් මොකද වෙන්නේ? කන පහළ වුණා වෙනවා. මොකක් පහළ වුණාද එන්නේ? කන පහළ වුණා. කන පහළ වුණා කියලා කියන්නේ මොකක් පහළ වුණාද? දුක්ඛස්සෝ උප්පාදෝ දුක ඉපදුනා වෙනවා. රෝගානං තිති රෝගෙයි පැවැත්ම ඇති වුණා වෙනවා. ජරා මරණස්ස පාතු භාවෝ ජරා මරණේහි පහළවීම වෙනවා. තේරුණා? එතකොට දැන් අපි ආනාපාන සතිය හෝ යම් කර්මස්ථානයක් වඩනකොට අපි දැන් මේ මොකද දියුණු කරන්නේ? සතිය. දැන් මේක දියුණු කරන්න දියුණු කරන සතිය තමයි දියුණු කරන්නේ. එතකොට අපිට නොයෙකුත් ශබ්ද ඇහෙනවා, නොයෙකුත් මන ධම්මත් එක්ක එකතු වෙලා නොයෙකුත් අරමුණු පහළ වෙනවා. දැන් ඒ පහළ වුණාම හිතේ ඒකේ අරගෙන යනවා. ඒ හැම වෙලාවකම දකින්න ඕන මොකක්ද? මට මේ කර්මස්ථානයේ සිහිය පිහිටවන්න බැරි හැම වෙලාවකම දකින්න ඕන මොකක්ද? මේ ජරා මරණේ පහළවීමයි. මේකේ පහළවීමද? ජරා මරණේ පහළවීමයි. මේ රෝගී පහළවීමයි කියලා අපි වීරිය ඇති කරගෙන අර කර්මස්ථානයේටම සිහිය පිහිටුවා ගන්න ඕන. තේරුණාද? එතකොට අන්න ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් සමහර වෙලාවට අපිට ඇහෙන අඩිසද්ද ඇහෙන ඒක ඇහෙනකොට අපිට හිතෙනවා මොකද්ද? කවුද දන්නේ? මේ හිත වලට හංගන්න හරි අමාරු. එහෙම හිතෙනවද? එතකොට දකින්න ඕන මොකද්ද? මේ පහළුණේ මොකද්ද? මේ ඇහැ ඇරිය කියලා කියන්නේ මොකද්ද? ජරා මරණයට දොර ඇරිය වෙනවා. ඒ නිසා වීරිය කරන්න ඕන ඒකෙන් හිත අයින් කරලා. මොකීට ගන්නද? තමන්ගේ කර්මස්ථානයට අරමුණ. දැන් මේ මේ මීට වඩා සද්දයි කොහෙද? කැලේකට ගියා. මොනෝද තියෙන සද්ද? සත්තු කෑ ගහනවා. මොනරු කෑ ගහනවා. හිත ඒ සද්ද දැන් මේව නම් අපි අඳුරගෙන තියනවා. අර සද්ද ඔස්සේ හිත දුවනවා වැඩි ඇත්තට. එතකොට කැලේකට ගියත් මේ ටික තියෙනවා. එතකොට අපි දකින්න ඕනේ මොකක්ද? මේ ඇහැ අරින්න හිතුණා නම් දකින්න ඕන මේ පහළුණේ මොකක්ද? ජරා මරණය පිණිස හේතුවක් පහළුණා. තේරුණාද? රෝගය පිණිස හේතුවක් පහළුණා. දුක්ඛ පිණිස හේතුවක් පහළුණා. එහෙම මානසිකාර්ය කළා ආපහු ඇහැ අරින්නේ නැතුව කොහෙටද ගන්න ඕන? කර්මස්ථානයට සිහිය ගන්න ඕන. ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය ගැන තේ විදිහටම මෙනෙහි කරන්න ඕන. මේ ශබ්දේ අරමුණු කිරීම ජරා මරණයට දොර ඇරිය වෙනවා. ඒ නිසා කර්මස්ථානියට සිහිය පිටවා ගන්න ඕන කියලා වීරිය කරන්න ඕන. යම් ගඳ සුවඳක් දැනෙනවා නම් ඒක අරමුණු කිරීම වශයෙන් ජරා මරණයට දොර ඇරෙනවා, රෝගයට දොර ඇරෙනවා. ඒ නිසා මො කර්මස්ථානියටම සිහිය පිහිටවා ගන්න ඕන කියලා හිතන්න ඕන. යම් රසයක් පිළිබඳව සංකල්පනා උපදිනවා නම් මේ ජරා මරණයටමයි මේ දොර ඇරෙන්නේ, රෝගී පැවැත්මටමයි මේ දොර ඇරෙන්නේ කියලා කර්මස්ථානයටම සිහිය පිහිටවා ගන්න ඕන. යම් ස්පර්ශයක් තමන්ට දැනෙනවා නම් ඒ පිළිබඳව සිතුවිලි උපදිනවා නම් මේ ජරා මරණයටයි මේ ජරා මරණයටයි දොර ඇරෙන්නේ, රෝගීගේ රෝගයන්ගේ පැවැත්මටයි දොර ඇරෙන්නේ කියලා වීරිය කරන්න ඕන කර්මස්ථානයේ සිහි පිහිටවන්නට. යම් කිසි මනෝ සංචේතන ඔබ පෙර විඳපු, පෙර දැකපු, පෙර අහපු මේවා පිළිබඳව අනාගතයේ දකින්න බලාපොරොත්තු වෙන, අදහස් කරන ඔය ආදී වශයෙන් අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා පිළිබඳව යම් මනෝ සංචේතන වර්තමානයේ පවතින්නේ ඔබ සිහියෙන් කළොත් ඒ ආස්වාස පාස්වාස කය විතර. මේ අතීතයට හෝ වේවා අනාගතයට හෝ වේවා සම්බන්ධව යම් සිතුවිලි රාශියක් පහළ වෙනවනම් මේ ජරා මරණයාගේ පැවැත්මයි, මේ ජරා මරණයේ පිණිස දොර විවර වීමයි කියලා දැකලා තමන්ගේ සිහිය මේ ආනාපාන සතියට නැත්නම් තමන් කර්මස්ථානයටම ගන්න වීරිය කරන්න ඕන. තේරුණාද? ඔව්. එතකොට එහෙම සිහිය මනාලෙස පිටුවා ගන්නට ඒ විදිහට වීරිය කරන්න ඕන. එහෙම අදිෂ්ඨාන කර ගන්න ඕන. ඉතින් නිතරම ඉරියව වෙනස් කරන්නේ නැතුව පුළුවන් තරම උත්සාහ කරන්න ඕන එක ඉරියව්වක් පවත් ගන්න. නැත්නම් ඒ ධ්‍යානය, ඒ සමාධිය බිඳිලා යනවා. ටික වෙලාවක් ඒ එක ඉරියව්වක් පවත් ගන්න බැරි වුණාම ආපහු මනෝ සංචේතන පහළ වෙලා ඒ ආපහු මුලින් ඉඳලා තමයි ආපහු උඩට යන්න ඕන. ඉතින් අවසානයේ අපි අර මඩේ දානෝ හොදනවා, ආපහු මඩේ දානෝ හොදනවා, මඩේ දාන හොදනවා, හොදලා වැලිය දාන්න වෙන්නේ. ඒ නිසා ඒ විදිහට අපි වීර්ය කරන්න ඕනේ. හොඳයි. මේ කියපු කාරණා ගැන ගැටලුවක් තියෙනවා. සම්මත ගැටලුවක් නෙවෙයි. අර ආහාර හතර කියනකොට පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය කියන දැන් පස්ස කෙනකොට තින්නා සංගති පස්සෝ කියලා. එතන මනෝ එතන චක්කු විඥානයම තියෙනවා. එතන චක්කු විඥානය තියෙනවා. ඊට පස්සේ මන මන මනස මනෝ සංපස්ස කෙනකොටත් එතනත් මනෝ විඥානය තියෙනවා. ඒ දෙකම තියක්ති බුදුරජාණන් වහන්සේ ආයි විඥාන ආහාරය කියලා එතන වෙනම කිව්වේ මොකක්ද විශේෂ හේතුවක් තියෙන උනේ. එහෙම දැන් පස්ස ආහාරය කියනවා. පස්සේ වෙනකොට පස්සේ ආහාරය එනකොට එතනම පස්සේ කියන්නේ මේ චක්කු විඤ්ඤාණය ඇති වෙලාමයි. ඔව්. එතකොට එතන විඤ්ඤාණය තියෙනවා. ඔව්. අනික ආයතන වලටත් එතන විඤ්ඤාණය තියෙනවා එතකොට. ඊට පස්සේ මනෝ සංපස්සජා මේ මන ආහාර එනකොට මනෝ සංපස්සෙත් එතනත් මන ධම්ම මනෝ විඤ්ඤාණය කියලා එතන මනෝ විඤ්ඤාණය තියෙනවා. ඔව්. එතකොට එතන ඒ විඤ්ඤාණ ටික තියෙනවා. ඊට අමතරව ඒක බුදුහාමුදුරුවෝ විඥාන ආහාර කියලා පැනෙන්නේ ඒ හේතුව අපේ හිත අර එකක් දැන් වසහා ගන්නවා කියන කාරණා පහින් අපි නීවරණ පහින් දොර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පහින් වහා ගන්න. ඒක තමයි විඥාන කියලා කතා කරන්නේ. ඒක එහෙම නැත්නම් කෙනෙක් සත්ත්ව පුද්ගල පඤ්ඤප්තියක පිහිටලා මේ ලෝකයේ දිහා බැලුවොත් එතන අර අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ පහල වෙනවා. ඒක තමයි විඥාන කියලා දක්වලා තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපිට පළවෙනි හිත දෙක ගන්න අමාරු. නමුත් ඒක උපේක්ෂා සාගතයි. එතකොට ඊළඟට පහල වෙන සිත් කිලිටි වෙනවා මොකෙන්ද? නීවරණවලින්. ඒක නිසාද? දැන් අපි මනෝ සංචේතන පහළ වෙනවා මොකක් නිසාද? මන ධම්මත් එක්ක ගැටෙන නිසා. එතකොට අපි දන්නේ වෙන අපි ඒක හිත හිතා යනවා. දැන් මේ මොනවද? කාමච්ඡන්දය. ඒ සිතුවිල්ල තියෙන කාමච්ඡන්දය නිසා හිත හිතා යනවා. එතකොට දැන් අර මුලින් පහළුණේ උපේක්ෂා සාගතයි අරමුණ. හැබැයි ඊට පස්සේදී ඒක වහ ගන්නවා මොකෙන්ද? නීවරණ වලින්. තේරුණා? අන්න එහෙම එකක්. දැන් හරියට මේ වගේ ගිනි කූරක් තියෙනවා. ගිනි පෙට්ටියක් තියෙනවා. මේ ගහනකොට මොකද වෙන්නේ? ගිනි කූරයි ගිනි පෙට්ටිය ඉස්සෙල්ලම හොස් ගාලපත් වෙනවා. කොහොමද වෙන්නේ? ස්පර්ශයක් වෙනවා. ස්පර්ශයෙන් ඒක රත් වීමක් ඇති වෙනවා. ඒක දැන් ඒ රත් වීම අපිට දකින්න පුළුවන්ද? දකින්න බෑ. ඒ රොම්කද වෙන්නේ පොඩ්ඩක් ගිනි ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇවිලෙනවා. අන්න ඒ වගේම තමයි මේ විඥානේ. දවසක් බුදුහාඳුරු ශ්‍රාවකයන් වහන්සේලා එක්ක වඩිනවා. පාරේ ආයෙනකින් ගහක් කැටි වාඩි වෙලා උන්වහන්සේ කියනවා මට ගල් දෙකක් එනක් දෙන්න කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගල් දෙකක් එනක් දෙනවා. ඊට පස්සේ බුදුහාමි දෙය තට්ටු කරනවා. තට්ටු කරාම මොකද වෙන්නේ? ගිනි පුකුරු ගිනි ගින්දර විසිකෙනවා. යානෝ මේ මහන් මොකක් හරි දැක්කද? දැක්ක ස්වාමීන් මොනවද? ගිනි පුකුරු විසිකෙනවා. දැන් මේ ගිනි පුපුර මේකේ තිබුණද මේකේ තිබුණා? මොන ගලේද තිබුණේ? මේ මගේ දකුණු අතේ නේද වම් අතේ? දෙකේම නෙවෙයි සාම. එහෙනම් ඉදිකි එකතු වෙන හැටිනේ. අන්න ඒ වගේ මේ විඥාණය එහෙම පහළ වෙනවා. මොකේද? ඇහැයි රූපය එකතු වෙයි. ඊට පස්සේදී මොකද කරන්නේ? අර ගිනි කූරේ ඉස්සෙල්ලා ශක්තියක් ඇති වෙලා පුංචි ගින්දරක් ඇති වෙලා ඒකෙන් මහා ගින්නක් හදන්න පුළුවන් වගේ මේ විඥානයත් අන්න ඒ විදිහට උපේක්ෂා සහගතව පහළ වෙලා පසුව සංඛාර හේතුවෙන් අර කිලිටි භාවයට පත් වෙනවා. නැත්නම් මහා ගින්නක් බවට පත් වෙනවා වගේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණවලින් වසා ගන්න වෙන්නේ නිසා තමයි මේ පටිච්ච සමුප්පාදයේ එතන විඥාන කියලා දක්වලා තියෙන්නේ. තේරුණාද? තේරුණා මට තේරුණා අවබෝධය වෙනසෝ. අපිට තේරුම් ගන්න පුළුවන් නමුත් අවබෝධ කරලා කියලා නෙවෙයි මම කියන්නේ. අනේ තව ප්‍රශ්නයක් අපි මේකට සම්බන්ධයක් නෙමෙයි. අපි පොඩි සාකච්ඡා කරනකොට මට අලුත් ප්‍රශ්නයක්. දැන් අපි පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගන්නවානේ. එතන රූප වේදනා සංඥා තියෙනවා. සංඥාව කියලා. ඊට පස්සේ දැන් අපිට මොකක්ද දකිනකොට මලක සංඥාවක් වගේ නෝ. දැන් අර මම නම් හිතන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අපිට වෙන් කරන්න බෑ කවදාවත් කියලා මේ. එතන සංඥාව අල්ලන්න බෑ. එතකොට මලක් කියලා මේ සංඥාව එතන සංකේ කියන්නේ අපේ සිතුවිල්ලක් හැටියට එන දෙයක්ද නැත්නම් එතන වෙනසක් ඒ අර සංඥාව නෙවෙයි නේද? දැන් රූපේ තන පංච උපාදානස්කන්ධයේ කියන සංඥාව නෙවෙයි අතන එන්නේ නේද? ආ ඒ මල කියන සංඥාව එන්නෙම අපි මේක එකක් හැටියට ගත්තොත් අපි මහත්තයා. ඒ කියන්නේ අපිට ඇහැට පේන දේ එකක් හැටියට ගත්තොත් දැන් අපි මල බව දන්නවා. අර මේක දෙකක් තියෙනවා. දේසචානකාතු සම්බුද්ධෝ වද තම්වරු සම්මුතිම් පරමත්තං මත්තංච සච්ඡන් දේක ලබති සංකේප වචනං සච්ඡං ලෝක සම්මුති කාරණ පරමත්ත වචනං සච්ඡං ධම්මානං භූත කාරණ. එතකොට සත්‍යයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ මේ විශ්ෙන් එක කියලා කියන්නේ. ඒක ඇත්තද? සම්මුතියෙන් ඇත්ත. ඇයි පිළියරන් තියෙන මිනිස්සු මේක මෙහෙම එකක් කියයි. පරමාර්ථ වශයෙන් බැලුවම මේක එහෙම නැද්ද? එහෙම එකක් නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? යම් කිසි දේවල් වල එකතුවක්. අන්න ඒ උතුමන් වහන්සේලා මේ ධර්මයේ දිනු කරන්නේ ඉන්නේ යථාව දකින්න. මොකක් දකින්නද? ධම්මාන භූත කාරණා. මේවායේ තියෙන යථා ස්වභාවය දකින්න. එතකොට මලක් කියලා එකක් පනවා ගැනීමෙන් ගත්තොත් තමයි මොකක් උපදින්නේ? හා මොකක් උපදින්නේ? සංඥාවක්. ආ මල කියන එක උපදින්නේ. ඒක නිසා සාරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට දෙනම එක පිණ්ඩපාතයේ වඩිනකොට ලාදුරු රෝගියෙක් ඇවිල්ලා දම් බෙදෙන. ඇඟිල්ල මොකද වෙන්නේ? ගලෝ දින පාත්‍රය වැටුණා. අපිට උනා නම් මේ ඇඟිල්ල නෙවැටුනේ. මොකද වෙන්නේ? වමනිය දාලා දැනලා ගිනි යුද්ධයක් එතන. උන්හන්සි කොහොමද දැක්කේ? අන්නේ තමයි ධර්මයෙන් දැක්කේ. එතකොට මොකක්ද ඒක? උන්හන්සි ඒක ඇඟිල්ල බව දන්නේ නැද්ද? දන්නවා. හැබැයි දැක්කේ කොහොමද? අන්නේ ආ යථාව තමයි දකින්නේ. හැබැයි සම්මුතිය නොදෙන නෙවෙයි. සම්මුතිය මේක බව දන්නවා. හැබැයි අවබෝධ කරන්නේ යථාර්ථය. අන්නේ නිසා යථාර්ථයේ උපාදාන සහිත වූ සංඥා නැහැ. අර ස්කන්ධ ධර්මෙව පවතිනකම් තියෙන සංඥාව පැවැත්මට මුකී පැවැත්මට ස්කන්ධයන්ගේ පැවැත්මට එච්චර ඒ උපාදානය හට ගන්න සංඥා ටික ඉවරයි. අන්නේ යථාව නොදකින නිසා තමයි අපිට මේක මල. මේක මේක මේක අඹ ගහ. මේක කොස් ගහ. එහෙම තියෙන්නේ මේ මේක මීට වැඩිය වටිනවා කියලා එහෙම සංඥා තියෙන්නේ ඒවා මේ ගත්තු නිසා. ඒක නිසානේ අර මේ ගොඩක් ඒක නිසා දැන් අට කතාවේ තියෙන සාමීන් වහන්සේ නමක් මහ විහාරයට යනවා මේ ශ්‍රී මහා බෝධියට වන්දනා කරන්න. රුවන්වැලි සෑයට වන්දනා කරන්න ඕනේ කියලා යනවා. යනකොට දෙවියන් තරහ වෙලා ලස්සන රැඳගත්තු කෙනෙක් මොකද වෙන්නේ? පාරේ යනවා. ඉතින් මිනිස්සේ හොයාගෙන එනවා. නොට අහනවා හාමුදුරුවෝ වඩිනවා මේ පැත්තට ලස්සන රැඳගත්තු ගෑනු කෙනෙක් ගියා කොහොමද කියන්නේ? ගෑනු කෙනෙක් ලස්සනට ඇඳගත් ගෑනු කෙනෙක් නම් මම දන්නේ නැහැ. හැබැයි ඇටසැකිල්ලක් නම් මේ පැත්තට ගියා. අර හේට ලස්සනයි. ස්වාමීන් වහන්සේට ඇටසැකිල්ල. ඇයි? ඒ නිසා. සම්මාසේ යෝගී මාත තව කතාවක් තියෙනවා මට ඒක හරියට මතක නැහැ මේ දැන් අර බුදුරජාන් වහන්සේට හරි සරිත් ස්වාමීන් වහන්සේ පිටුසිනා යනකොට බම්මේ ගලකින් ගහලා එම කතාවක් වලට ගත්තා. අපි මතය පිටුසිනා වඩිනකොට බුදුරජාන් වහන්සේ හරි සරිත් හාමුදුරුවෝ දෙක මට මතක නැහැ ඒ දෙනම කෙනෙක් පිටුසිනා යනකොට මේ දෙන්නගේ මේ බලන්න මේ දෙන්න ඇත්තටම මේ මේ සාන්ත වෙනවාද බලන්න පිටිපස්සෙන් ඉන්න ගලකින් යවුවා. ඔව්. ඒ ගලකින් ගහන එක අර ඒ එතකොට ඒ රහතන් වහන්සේට යම් කිසි දැනීමක් ලැබෙලා වෙනව නේද? ගලකින් ගැහුවා කියන දැනීම නෙමෙයි මොකක් හරි සංඥාවක් එතන ඇවිල්ලා හැරිලා බැලුවා කියනවනේ. එහෙම ආදා මේක. ඔව් මම අහලා තියෙනවා මේ අපාරක් කියලා මාර්යා මාරහ විසින් ඇවිල්ලා පහරක් දෙනවා. ඉතින් මේ ඒ වේදනාව වෙන කෙනෙකුට ඉවසන්න බෑ. හිත හත් කඩකට පැලෙනවා කියලා තියෙන. ඒ උන්වහන්සේගේ ඉවසීම පරීක්ෂා කරන්නමයි. ඇවිදින්න පහර දෙන්නේ. මම මේ අපිට නායකතුමෝ මේ ඔබ කිව්වා. එතකොට උන්වහන්සේ සිහියෙන් යුක්ත නිසාම ඒක ඉවසා දරා ගන්න පුළුවන්. ඉතින් මේ දැන් හිම සම් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා මේ දැන් ආනන්ද හැඳුරු බව දන්නවා. ඒ හිම සම්මුතියේ තියෙන දේනතරන් දැන් මේ මේක මලක් නෑ මල බව දන්නවා. ඒකනේ උපමා අරගන්න බුදුහාරු ධර්මයේ විස්තර කරන්නේ. එතකොට හැබැයි ඒක යථා ස්වභාවය අවබෝධ කරලා තියෙන්නේ. අන්නේ නිසා තමයි කෙලස් නූපදින්නේ. දැන් අර ලස්සන කාන්තාවක් කියලා ගත්තනම් එතන කෙලස් උපදිනු. මේ අර යථා ස්වභාවයෙන් දැකපු නිසා නම් උන්වහන්සේට කෙලස් නූපදින්නේ. මම උදාහරණ ගත්ත අර එතන සමහර ගලෙන් ගහපුවම එතන අර අර දැකන දෙයක් වුණා කියනවා වගේ දැනීමක් විතරක් වෙන්නේ වේදනාවක් කියලා එකක් නැහැ නේද? වේදනාවක් නැත්තේ නෑ. මොකද මේ ශරීරයට දැනෙන වේදනාවක් එක තියෙනවා. හැබැයි ඒක උපාදානය නෑ. ඒ නිසා දැන් අපිට ගැහුවනම් ඒක තමයි කියන්නේ අපිට ගැහුවනම් අපි අඬනවා, දුඩනවා, මේ රණ්ඩු කරනවා, මේ මේක තමයි ගැහුවේ කියලා ඊට උපාදාන කරගෙන ඒක භවයේ පිණිස හේතු කරගන්නේ. හැබැයි ඒක එහෙම එකක් නෑ. ස්කන්ධයන්ගේ පැවැත්ම මේ මේ ශරීරයේ දැනෙන වේදනා ටික තියෙනවා. දැන් මම බුදුහාමුදුරන්ට ගල් පෙරළුවානේ නේද? එතකොට කවුරු ඇවිල්ලාද බෙහෙත් දෙන්න? කවුද? ජීවක ඇවිල්ලා බෙහෙත්. බුදුහාමුදුර එතකොට දැන් වේදනාව නැතුව නෙමෙයි. වේදනාව තියෙනවා. බුදුහාමුදුර කියනවා මට හරි වාතය අමාරු. මට ආනන්ද උණු වතුර ටිකක් අරන් මට බොහොම වෙහෙසයි ආනන්ද මට ටිකක් සැතපෙන්න ඕන කියලා ගිහිල්ලා කච්චායන හාමුදුරුවන්ට ධර්ම දේශනා කරන්න යන්න කියලා උන්වහන්සේ කිව්ල සැතපෙනවා. ඒ නිසා මේ පංචස්කන්ධ දුක තියෙනවා. උපාදාන දුකයි නැති කරන්නේ. ඒ කියන්නේ නිවන් දකින්නේ ශරීරය නෙවෙයිනේ. මොකද්ද දකින්නේ? ශරීරය නෙවෙයිනේ. ඒක තමයි උපාදානය නෑ. නමුත් මේ කයට දැනෙන වේදනා ටික තියෙනවා. ඒක දුරු වෙන්නේ කොයි කවද්ද? ස්කන්ධ පරිනිර්වාණය ඒක නැති වෙනවා. ඔතන ස්වාමීන් වහන්සේට මම තව ටික කතා කරමු. මට තාම ගැටලුවක් තියෙන තරම් මොකද අත්වාද උපාදාන කියන එක ඔතන ගැලපෙන්න ගලපා ගන්න මට තාම බෑ. කාම උපාදාන, ditth උපාදාන නම් හරියටම හරි. අත්තවාද උපාදාන කියන තැන උතන මහත් පොඩ්ඩක් විස්තර කරලා කිව්වොත් ඒක දිගට කතා කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙන විදිහට දැන් වේදනාවක් ආවම භාවනා කරනකොට මූල කර්මස්ථානයට යන්න කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ වගේම දැන් ඔය සාමාන්‍යයෙන් ඔය YouTube එකේ බලහනකොට එලා තියෙනවා කියනවා, ඒ කියන්නේ මුල මැද අග බලන්න කියලා. ඒ දෙකේ වෙනස මොකක්ද? මුල මැද අග කියලා කිව්වේ වේදනාවක ඕනෑම දෙයක තමන්ට තේරුණා ඕනෑම දෙයක් ආස්වාස් ප්‍රාස්වාසයේ මුල මැද අග බලන්න. ඒ වගේම එන වේදනාවක මුල මැද අග බලන්න. මොකක්ද ඒ දෙකේ? ඔව්. එකේ එහෙම තමයි ඒක අවබෝධ කරගන්න ඕන. මුලමෙද අග බලනකොට මුලක් පනවන්න වෙනවා. මැදක් පනවන්න වෙනවා. අගක් පනවන්න වෙනවා. එහෙම පැනවීම වලට එනකොට මනෝ සංචේතනා තමයි වැඩිපුර උපදී. ඉතින් එහෙම බලනිකව දෝසයි කියලා කියනවා නෙවෙයි. ඒක එහෙම බැලුවත් කමක් නෑ, අපිට මූල කර්මස්ථානෙට එන්න පුළුවන්. يعني ආනාපාන සතියේ මුලක් කියලා අපි පනවගත්තේ නැත්නම් මොකද ඒවලි හුස්ම ගන්නව විතරක් නෙවෙයි. අපි ඉස්සරත් ඉඳලා හුස්ම ගත්තා. දැන් අපි ඒක පන එහෙම හරි එහෙම පැනෙවට කමක් නැහැ අවබෝධයෙන්. හැබැයි මූල කර්මස්ථානෙට එන්න ඕන. හැබැයි හොඳම දේ තමයි ඒකේ තියෙන යථාව අවබෝධ කරගන්න එක. ඒ කියන්නේ මගේ හිත දැන් මේ හිතමු වේදනාවක් තිබුණා. මේක පිළිබඳව දැන් මනෝ සංචේතන පහළ වෙනවා. ඒ නිසා මේක සුදුසු නොවේ කියලා එහෙම හිතලා හරි ගත්තර කමක්. එහෙම මූල කර්මස්ථානයට එනවා. එමෙ නැත්නම් වේදනාව ගැන අර විදිහට දැක්කත් කන්න මුල මෙම හට ගැනීමක් තිබුණා, වැඩිවීමක් තිබුණා. දැන් හොඳටම වැඩිවීමක් තියෙනවා. මේක දිගහැරියාම අඩු වෙනවා. එහෙම දැක්කත් කමක් නැහැ. හැබැයි කොහොම හරි වෙන්න ඕන අර මූල කර්මස්ථානයට එන්නේ. එතකොට අපි අඥානවන්ත වෙන්න ඕන මනෝ සංචේතන අඩුවෙන් ඒක කරගන්න. හොඳයි. මේ තුන මේ ධර්ම දේශනාවත් ඔබගේ හිතේ දියුණුවට අපි හැම දිනාගෙන චිත්ත දියුණුවට චිත්ත විමුක්තියට හේතු වේවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිනෝදතුනං ඊතං බුද්ධානි සාසනං සබ්බ